සරනක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ගෙදරක් නැති ගමනක් වෙති බෙරසක් නැති මේ සතර දනව්වේ අපි අසරණ වෙලාවදී හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ ලක්ෂණ